నేనైతే ఈ ఆయుష్మంతుంటే ప్రశాంత్ సాగర్ అన్న మన నాయగతి ఆర్య జీవితే సంబంధేమ ప్రశ్నకేక సియలు తథాగత్యం వాన్సేలా దేశనా కరణ ధర్మ్యాకులు సియల్ అత్తరింద కీనిక నముత్ అత్తరియట అత్తరిన్న లోకు ప్రశ్నకేక అపి అత్తరినవ నముత్ ఏ నామరూప అపి అత్తరిన్న అపి కామి అత్తరినవ కామి అపి అత్తరిన్న లోభే అపి అత్తరిన బడుముక్ విసికరలేన్న బై లోభే అపి అత్తరిన్న ద్వేషే పటిగే వైర అత్తరినవ పుదుమ వడే వైరే అపి ఒతాగన ఇన్నవ అత్తరిన్న ఏనం కోమద అత్తరిన్నే అత్తరపు కినాగే ఆన్నోని ఏక కోమద ఒబాన్స అత్తరియ కీలా మమత్ అత్తర బలువ మటత్ అత్తరిన్న బై మమ అత్తరపు క్రమయక్ తీనవ మే లోకే కిసిమ దయక్ కిసిమ కెనకుట అత్తరిన్న బై ఏక తేతువ తమై ఏ అత్తరిన ధర్మతావే అరియట తేరుం గత్తే నత్తం అత్తరినవ కిల ఏగొల అల్లగన్న ఎక తమై కరన్నే అద లోకే హమోటమ ఏక వెలా ఏక మన్ దకిన్నవ బత్ పెట్టి కరే తీయగా నిన్న కేగాగా నిన్న సాధు సాధు బలనకోట కొందే దిగేట తిన ఆనమాలు ఎవరి అక్కలిమ్మ కిసిల్ కన తెబిలి వల్ల ముఖద స్వామిని కందటగిం అపి మేక అతరినవా అదువా లారాన్ని సేనాసనిట బస్ పిటింగ్ ఇల్ల లొరి పిటింగ్ ఇల్ల స్వామిని సియల్ అతారినవా ఒక్క మాతరల బస్సకిం ఎనకొట నవత్తలయాగే సిత్ విమతల బలనకొట అర అత్తరిన గీ ప్రమాణి లోడ్ ఎక తిన టోన్ దగ్గరకు ఇద్దరు బర ఈట కూడా టోన్ దహాయక బర కల్లాగిన అప్పి మేము అత్తరియాయ మా కుసల్ ఈలంగ సరే మీటోడ మాలి కాంబెనవా కిరియమ్మ సమీపెనవా దువ పాస్ వెనవా వీసా కాంబెనవా అప్పే ప్రశ్న కరదలు ఒక్క మరిగిన వ్యాపారి సఫల వినవా గివాల్ దొరవాళ్ళ వాసన గిద్దరిన పెరేత్యా ఎనవా సాంఘిక దాన్య దున్నా ఏ పెరేత్యా కిరియత్త పిందున్నయా ఎనవా మెన్న మేవాగే అత్తరియట వడా అల్లగన్నవా అత్తరి మే ధర్మతావి మట తీరిచ విదిర సరళవు ఉలకు కథావాకేక సరళవు ఇసెల్లామ అత్తరిన కలి అల్లగండ పురుదు వెన్న మమ అత్తర్ల అత్తర్ల అత్తర్ల బెరిగాయిల మట అవురుదు హతాయి మమ్మనువా దాన్ని బరిమతన మమ్ బలువ మీకు అత్తరిన్న బే మీ ఎక్క కళయాయి తిన్నే ఎక్క మూడియాయి తిన్నే ఎక్క పెదురాయి తిన్నే ఇల్వెలా కులుం ఎలియటిన కొడి కొట్టి అతని మీ కథ అరగన్న బేని అత్తరిన పాస్తే నిధి మతినకొట్టి ఇక మతక్కినా ఇక ఓనెక్కినా మీక అతర్ల బ్యాకీల అయితే పుదుమది మీ పెదురు కెల ఇల్ల ఇల్లా ఇక అతరగండ బే పాస్తే మమ్మ అల్లగన్నీ కోమది కిల బెలువ అల్లగత్తర పాస్సే మట సతుట ఇవసగన్న బే ఇక తేరుం గత్త దవసే పౌవింద మన దాని గత్తేనే దవాళ్ళు మమ్ పొడి గత్తేనే కే కన్ను బే సతుట వెడి ఏ సతుట వెడి నిసా సీయావిల మగే నానం పుతాద కేమ గత్తిన గుడా సతుటింగ్ ఇటియాలు తనియం ఇనావెను వాళ్ళు మొకద్దే కారణే మం కివ్వా మీ పెదుర మట అతారిన్న బే మీ కొట్టి అతారిన్న బే పిపాస ఎన్నుకొట కళే మట రక్తరం వాగి పిపాస ఇవసగండ బెరివిన కొట మగే దేపుడు ఒక్కమ తినవా వతుర కోప్పి అక్కని ఇచ్చిన వాటినా మేము అతారిన్న బే మీకు అతారిన్న బెరి కోమదిగల కల్పన పెరలకల పాసే మట తీరునా మేము అల్లగన్న క్రమీసెల బలన్నోని అల్లగన్న క్రమే తిబునొత్ని అతారిన క్రమే దాన్ని నత్తం కోమద దెన్ని దెండన తీయండి పాయ ఉన్న ఊక తేరునా పాస్సే మమ మేము అల్లగత్తా ప్రశ్న నొవిన విద్యట అల్లగత్తా మట కరదిరాకు నొవిన విద్యట అల్లగత్తా ఏ క్రమే మొకద్ద పరిభోజనే క్రమే మట మేక హైమి మేక మట హైతినే తావకాలికో పరిభోజనే క్రమే మేకే నీతి అనుకూల ఐతికారయ మమ నొవెమి మమ కొట్టే పరిభోజనే కరమి కొట్టయ మావ పరిభోజనే కరాయి పెదుర మమ పరిభోజనే కరమి ఏ సతర మా భూత్యాగి అది పెదుర మావ పరిభోజనే కరణవా మావ ఉండి సతపూల మావెతను వెడిక వెడైందవల భావనా కరవల మావ వాడి కరవల పెదుర మావ పావిచ్చి కర్ణ మావ పరిభోజనే కర్ణ మమ పెదుర పరిభోజనే కర్ణ దాన్ని దిపత్తి ఐతికారు దెన్నెక్కిన్న ఎక్క మీ ఇటమట ఐతికారు దెన్నెక్కిట్టే తినదే దన్నం అది ఏ మనసు మావి శుద్ధ కరాన్నెత్నా మే మనసు అశుద్ధ కరాన్నెత్నా అయి మటము కద మొలయమారు అది అర మనసు అయింది వెట శుద్ధ కరపు అది మే మనసు అయినా అయి అయ్యి అయిన లొకు అయ్యా ఏ అశుద్ధ కర మటమున్న అది ప్రశ్న అన్నే దెన్న దిపత్తి నడిక వాళ్ళు ఇలా వాళ్ళు ఊరేలా పదించేనా పాస్తే ගන්ධ සාර බෙදපතයි අයියා හිතනවා මල්ලි සුද්ධ කරයි කියලා මල්ලි තන අයියා සුද්ධ ඕම් ධර්මතාවේ සරලයි මේ ලෝකේ හැම දෙයක්ම මාව පරිභෝජනය කරනවා ඒගොල්ලෝ මාව අල්ලන් ඉන්නවා මම අල්ලාගෙන නැහැ දැන් අත්තරින්ද කක් තියනවාද අවුරුද්දවත් එච්චර දෙයක් තේරුණා නම් ඔබ අන්තර අවුරුදු 35ක් විතරනේ ඊට වඩා තේරෙන්න එපාය මේ නාම රූපත් එක පෙරලා රෝල් වෙලා බැරි ගිලන්නේ සතුන් ගත උනේ ඊට වඩා තේරෙන්න එපාය මේ හැම දෙයක්ම කොහොමද ප්‍රශ්න නොවන විදිහට අල්ලගන්නේ කියලා බැලුවාම ප්‍රශ්නය නොවන විදිහට අල්ලගත්තාම අර අත්තරින් දුක්ුනේ ඒක අත්තරින් දෙකක් නෑ ඒක අත්තරිලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ධර්මතාවයට අපි නිවනට ගැලපෙන විදියට අල්ල ගන්නකොට නිවනට නොගැලපෙන එක අත්හැරෙනවා මම මේක මගේ නිවීම වෙනුවෙන් කමඨාන වෙනුවෙන් පිරිනිවන් පෑම වෙනුවෙන් මේක පාවිච්චි කරනවා මේක අයිතිකාරය මම නෙමෙයි මම පුද්ගලික මේක පරිභෝජකයෙක් මේක తాවකාලික මම පරිභෝජනය කරනවා මට හයිතියක් නැහැ මේ හැමදේම తాවකාලිකයි తాවකාලික දෙයක් මම පරිභෝජනය කරනවා හයිතිකාරය මම නෙමෙයි නම් ඒ මානසිකත්වයේ හැදුපු කෙනෙකුට අත්තරින දෙයක් තියනද අත්තරින එයාට එකක් තියෙන්න එපාය එයාට අයිති දෙයක් මේ ලෝකෙ මොකවත්ම නැහනේ අනුන්ගේ එකක් අත්තරින්නේ කොහමද ඕම් අත්තරල ඉවරයි එක ධර්මතාවයක් ඇයි එක විදිහටම දකින්නේ පැති හතරකින් දකින්න පුළුවන්නේ යටින් දකින්න පුළුවන්නේ උඩින් දකින්න පුළුවන්නේ හය කඩෙන් දකින්න හැම දිසාවෙම හැම කෝණෙම දකින්න මිනිසෙක් තවත් මිනිසෙකුට තඩි බානවා මේ මිනිසයාට තඩි බානවා කිව්වත් මේ මිනිස අර මිනිසයාගේ මුටි කනවා කියලා කිව්වත් දෙකම එකයි හැබැයි මහා විශාල ගැඹිර අර්ථයක් තියෙනවා ඒකේ මේ මිනිස්යා අර මිනිස්යාට ගහනවයි කියලා කිව්වොත් ඒකේ ආර්ය අර්ථය මොකද්ද මේ මිනිස්යා කර්මයක් නිර්මාණය කරනවා පව් අර උත්තමයා මෙයාගේ මුටි කනවා ඒ කියන්නේ මේ මිනිස්යා එයාට තිබිච්ච සංසාරේ කර්මයක් ගෙවමින් සිටිනවා ඒක ආර්ය කතාවක් ඇයි ආර්ය දැක්ම අපට නැත්තේ අපේ සම්මා දිට්ඨිය ඇස් දෙක හොඳට හොද ගන්න එපාය දිට්ඨිය තිබුණාට මදි දිට්ඨිය නිවත් නැවත නැවත සංශෝධනය කරන්න ඕනේ. හැඳුමත් දුන්නාම අපිරිසිදු වෙනව නේද? ඒක හොදලා පිරිසිදු කරන්න ඕනේ. විස බහනවා වගේ, සිවුරු හොදනවා වගේ අපේ දැක්ම හරිද වැරදිද නැවත නැවත පරික්ෂණ කරන්න ඕනේ. ගවේෂණය කරන්න ඕනේ. සෝදුපත් කරන්න ඕනේ. රාත් වෙනකම් කෙලස් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් අපේ මාර්ගයේ අපේ දැක්ම හරිද? මම මේ දකින්න එක හරිද? හරුණාසේ මට විරුද්ධයි මට බයිනවා මාව රවල බලන්නේ එහෙනම් උන්වහන්සේ කර්මයක් හදන උන්වහන්සේ අපි කර්මයක් හදනවා නෑ අපි ආර්යවරුන්ට කර්ම හදන්නේ නෑ රැවීම වලට තාරණ පීඩන වලට ද්වේෂ වලට මම ලක් වෙනවා ඒ කියන්නේ මගේ කර්මයක් ගෙවෙනවා එහිමයි දකින්න උන්වහන්සේ මට රවණව නෙමෙයි රැවීම වලට මම ලක් වෙනවා ඒ කියන්නේ සංසාරේ කර්මයක් ගෙවෙන එකක් මේ දකින්නේ අපි මේ ලෝකයේ කිසිම මොහොතක පටිසෝතගාමි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. එහෙම වඩන්නේ නැහැ අපි. අත්තරින්න Tamanට හයිති මොකද්ද? අම්මා මට හයිතිද? නැහැ. ඉපදිච්ච නිසානේ අම්මා. ඉපදෙන කලින් අර 80ලාගේ භාර්යාව. එහෙනම් මට හයිති නැහනේ. සංසාරේ හැමතැනම ඉපදුනා නම් මට ස්ථිර අම්මා කෙනෙකුත් නැහනේ. එහෙනම් අම්මා අත්තරින්න තියනවද? නැහැ. තාත්තා අත්තරින්න නැහැ. එකම ඊට මොකද ඔප්පු තියන නුරු පිටින් ඇයි අසෝලා මෙසෝලා කියලා ඔප්පු අදලා සන්නස් පත් අදලා චෙටුම් පත් අදලා කළු ගල් වල කොටලා එකම ඔප්පුනේ මිනිස්සුන ලස්සකනම් මහපොළොවට අයිතිවාසිකම් කියපු කට්ටිය එක එක යුග වල බලන්නකෝ කොටපු මිනිස්සු භුක්ති විඳ මිනිස්සු පදිංචි මිනිස්සු කොච්චර කෝටි ගණක් ඉන්නවද එහෙනම් මේ කොළ කැල්ල තිබුණා මේ මේක මගේද නෑ මම తాවකාලික මුරකාරයෙක් මුරකාරයාට ඉඩම අයිතිද? එහෙනම් ඉඩම අත්තරින්න යට අයිති වෙන්න එපා ඉස්සෙල්ලා. ඕම් අත්තරින ක්‍රමවේදය. කොට්ටේ මම පරිභෝජනය කරනවා. ඒ නිසානේ මට අත්තරින්න උනේ. අත්තරම උත්සාහ කළේ මම වාඩි වෙලා මුල්ලක ඉඳලා කොට්ටේ ඉදිරියද කල්පනා කරන මේක අත්තරින්න කොහොමද කියලා. පස්සේ තමයි මට නෑ. කොට්ටේ මම පරිභෝජනය කරනවා නෙමෙයි කොට්ටේ මාව පරිභෝජනය කරනවා. මම පැදුර පරිභෝජනය කරනවා නෙමෙයි පැදුර දක්ෂයි මම දුර්වලයි මාව පැදුර පරිභෝජනය කරනවා පැදුර මගේ නෙමෙයි කොට්ටෙත් මගේ නෙමෙයි මගේ අයිතිය යටතේ නැහැ අත්තරින දෙයක් නැහැ අත්තන්න දෙයක් නැත්තේයි කියලා බලනකොට අත්තරිලා ඒ නිසාලු නැත්තේ මොකවත් නැත්නම් මොනවද අත්තරින්නේ ඒ මානසිකත්වයට අපිපත් වෙනවා එකම දේ විවිධ කෝණ වලින් දකින්න තමන්ගේ දැක්ම හරිද කියලා නැවත නැවත පරීක්ෂා කරන්න රැවටිලා වෙන්න පුළුවන් වැරදිලා වෙන්න පුළුවන් මුලා වෙලා ඉන්න පුළුවන් රාත් වෙනකන් කෙලස් තිනවා කෙලස් තිනවා නම් මායයා ඒ කෙලස් තුල ජීවත් වෙනවා ඕනම මොහොතක මායයා බලයට පත් වෙන මොල වෙලාවේ අපේ දැක්ම අපේ අවබෝධය අපේ මානකම දුර්වල වෙන වෙලාවේ අපි මායයට අවු වෙනවා ඒ මා උත්මේ කිටියා තථාගතයන් වහන්සේට උපස්ථාන කරනවායි කියලා සංසාරයේ හැමදාම තමන්ගේ පාරමිය හරියට පිරුවේ නැහැ. ආනන්ද මා තෙරුන් වහන්සේ උන්වහන්සේ තමන්ට රාහත් බෝධියට පාරමිය පිරුවන එක බණපදයට රාහත් වෙනවා. රාහත් වෙනවා. ඒක පිරුවේ නැහැ. ඒක සංසාරයේ හැමදාම බුදුරෙයකට උපස්ථාන කරන්නේ කොහමද? බුදුරෙයකට නමස්කාර කරන්නේ කොහමද? බුදුවරුන්ගේ කකුල් වලට තෙල් ගාන්නේ කොහමද? භාග්‍යතුන් වහන්සේ නමක් සැතපෙනවා නම් සද්ද නැතුව ඇවිදින්නේ කොහමද? උන්වහන්සේට පැන් පිළිගන්නන්නේ කොහොඳ? ඕකළු කල්පනා කළේ. ඕකළු වැඩිවේ සංසාරේ. ඒ උත්තමයාටත් වැරදුනා. අර රොඩි ගෑනු ළමේ යంత్ర මන්ත්‍ර කරන ළමෙක්ට වසී වෙලා ඒ මිනිස්සත් එක්ක පිටිපස්සේ යන්න ගියා. භාග්‍යතුන් ආනන්ද එක වැරදි කියලා අඬගාලා ගත්තා බේරගත්තා. එහෙනම් එච්චර සෝතාපන්න වෙලා එච්චර සම්මාදිට්ඨිය තිබිච්ච කෙනෙකුට කාමයේ සුමිච්ඡාචාරා වේරමණී අබ්‍රහ්මචර්යා වේරමණී කියන එක මතක තිබුණ නෑ නේද? ඕම් රවටුණා. මායා මුලා කළා. මානකම දුර්වල වෙන තැනක මායා ශක්තිමත් වෙනවා. දිට්ඨිය දැක්ම දුර්වල වෙන තැනක මායා ශක්තිමත් වෙනවා සම්මා වාචාව දුර්වල වෙන තැනක මායා ශක්තිමත් වෙලා කුණුවරපවලයි බණුට අපිට මේ මනස සෝතාපන මුළු ගමටම බයිනවා කුණුවරපවලයි ඇයි සම්මා වාචාව දුර්වල වෙලා මිත්‍යා වාචාව කියන මායා බලයටපත් වෙලා ආර්යවරු මේව දැනගන්න ඕනේ මේ අවබෝධයෙන් නිවන් නැවත නැවත සී කරන්න ඕනේ මේ වගේ මානසිකත්වය තුළ තමන් ජීවත් වෙන්න ඕනේ ඇයි අත්තරින්ද බැරි කියලා දැන් තේරෙනවද? තමන් අල්ලාගෙන ඉන්නවයි කියන මානසිකත්වය නඩත්තු කරනවා. මේ ලෝකේ කිසිම දෙයක් මම අල්ලාගෙන නැහැ. කිසිම දෙයක් මට අයිති නැහැ. නිින්ද ගියාට පස්සේ මොනවද අයිතිද? සීනති වුණා මොනවද අයිතිද? මරණට පස්සේ මොනවද අයිතිද? එහෙනම් මේ අයිතිය කියන්නේ කවුද? මෝහය, අවිද්‍යාව, මුලාව. තමන් තුළ තියෙන ලෝභයයි අයිතිවාසිකම් කියන්නේ. තමන්ගේ ලෝභය තමන් තුළ තම ලෝභය තිනා ඒ ලෝභය කිනා මේක මෙයාගේ මේක මගේ අරක මගේ ලෝභයයි ඒ අයිතිවාසිකම් ඒ මසුරුකම් නඩත්තු කරන්නේ ඒක දැනගන්න එපාය මේව අයිති නැහැ කියලා ලෝභයට උගන්නන්න එපාය ඒ ලෝභ මායම් පරාජය කරන්න එපාය දමනීය කරන්න එපාය අපේ අවබෝධය අපේ මානකම ඒකට දක්ෂ වෙන්න එපාය පැහැදිලිද මාර්ගය වඩන්න කමටහන් වඩන්න මේ භවයේ rahat වෙන්න පුළුවන් තරම් වැරදරන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිතරම විවේක සුවයෙන් ඉන්න උදකලා වෙන්න එක්කෙනාට එක්කෙනා ස්වාමීන් වහන්සේලා අනන්තම් වෙනවා මේ පූජා භූමිය තුළ අවශ්‍ය නම් විතරක් කතා කරන්න නැත්නම් ඉනිසර යන්න කරදර නොකර යන්න අවශ්‍ය නම් පමණක් කතා කරන්න. වටිනා මිනිසක් භවය බැලුම් බෝලේට කට්ටක් වැදෙනම ඩොහොන් ගාලා පිපුරලා උලන් යනවා වාගේ උලන් ටික ගියොත් ඉවරයි. ඊළඟ භවයේ ගැන අපට ස්ථීර විශ්වාසයක් නැහැ. ඊළඟ මොහොත ගැන විශ්වාසයක් නැහැ. නිතර පාරමී පුරන්න. ඇස කන දිව නාසය සමසිත අඩුපාඩු හදන්න. නොපවත්ම තුල ඉන්න ඇති වෙන ගැටළු නිතර සාකච්ඡා කරන්න. දැන් රාත් වෙන්නේ කොහමද? ඊළඟ මොහොතේ රාත් වෙන්නේ කොහමද? ඒව ගැන කතා කරන්න. මේවා ඒ විදිහට පැවතගෙන යයි. කිසිම දෙයක් තුළ පැවැත්මක් ගොඩනගා ගන්න එපා. ඒක ඔබ වහන්සේලා මට දෙන ගුරු පඳුර. හොඳයි. තෙරුවන් සරණයි.